නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි, ඒ නිසා වග බලා ගන්න ඕන අතිශයින්ම මේ සත්‍යස් බෝධිපාසික ධර්ම පිළිබඳ වාද විවාද නොකොට සංඝයා සමගියෙන් මේ ගුණධර්ම 37 දියුණු කිරීම පිණිස. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම, බුද්ධ ශාසනයේ පැවැත්ම කියලා දේශනා කොට වදාළේ මේ උතුම් සත්‍යස් බෝධිපාසික ධර්ම පුරුදු කිරීම. මාර්ගඵලලාභී මේ ලෝකයෙන් අවසන් වුණා කියලා කියන්නේ මේ බෝධිපාසික ධර්ම වඩන පිරිස අවසන් වුණා කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ ගමන් කරන්ට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන්නේ මේ බෝධිපාසික ධර්ම පුරුදු කරන්ට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන එක. ශ්‍රද්ධාවන්තයින් ඉන්නවා කියන්නේ සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන හිත පහදව ගන්න ඉන්නවා කියන එක. බුදු කෙනෙක්ගේ ධර්මයේ මනාකොට අහන අය ඉන්නවා කියන්නේ සත්‍විස් බෝධිපාසික ධර්ම අහන අය ඉන්නවා නම්. මේ නිසා මෙවැනි වූ ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබීම ගැන අපමණ ප්‍රීතියටපත් වෙනවා, අපමණ සතුටටපත් වෙනවා. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට සතිපට්ඨාන පොත සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. දැන් මිනිසුන්ගේ කුසල් දහම් සහ කුසල හැකියාවල් වල තියෙන දුර්වලතා නිසා මිනිසුන්ට මේ ධර්මය පුරුදු කරගන්න අමාරුව පහසුකම් එන්න පුළුවන්. නමුත් මේ ධර්මය අහනවා කියන එක ශ්‍රේෂ්ඨයි. මේ තමයි බුද්ධ ශාසනයේ අවසන් යුගයේ බෝධිපාසික ධර්ම ගැන අහනවා. මේ යුගෙන් පස්සේ සත්‍විස් බෝධිපාසික ධර්මයන් ගැන කතාවක් ඇති වෙන්නේ නැහැ. එච්චර මේ ශාසන අන්තර්ධානය සිද්ධ වෙනවා. මේ වටේට වේගවත් වෙන කාම සැඩපහර, තාක්ෂණ සැඩපහර, ලෝක ආක්‍රමණ, ලෝක යුද්ධ, වසංගත ව්‍යසන, මේ වසංගතේ උනත් ගොඩාක් විනාශයක් කළා තමයි නතර වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් මිනිස් තුළ ගොඩාක් දේවල් විනාශ කරනවා. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ. මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ අනිත්‍ය. මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ අනිත්‍ය. ඒ නිසා අපිට පුළුවන් විදිහට මේ කරුණු කාරණා තේරුම් ගන්නට බලමු. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේ සත්‍විස් බෝධිපාසික ධර්ම වලින් පළවෙනි කාරණා හතර වදාලා හතර සතිපට්ඨානයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් මේ කාරණා හතරම අපි මෙතෙක් කතා කළා. මේ ඊළඟ පස්වෙනි කාරණාව විදිහෙන් පස්වෙනි කාරණාව ඉදලා ඊළඟට අටවෙනි කාරණාව දක්වා වදාළේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය, චත්තාරෝ සම්මප්පදාන, සතර සම්‍යක් ප්‍රධානය. ඒ කියන්නේ වීරිය කරන ආකාර හතරක්. වීරිය කරන ආකාර හතරක්. දැන් අපි අද ඉඳලා මේ කාරණු කාරණා ඉගෙන ගන්න ඕන. බලමු අපි මේ කාරණා කොමක්ද කියලා. සන්තෝෂයටපත් වෙන්න මේ ධර්මයේ ඔබට ඇහෙන එක ගැන බුදුරජාණන් වහන්සේ වදාළා, චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි. මේ සම්‍යක් ප්‍රධාන වීර්ය හතරක් තියෙනවා. ප්‍රධාන වීර්ය හතරක්. කතමානි චත්තාරි, කොමන්ද මේ හතර? ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්හාති පදාති. පළවෙනි කාරණාව තමයි නූපම් පාපී අකුසල ධර්මයන් නූපදවීම පිණිස. ඉපදිලා නැති, හටගෙන නැති පාපී අකුසල ධර්මයන් ඉපදෙන්නේ නැති වෙන්න, හට ගන්න නැති වෙන්න චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න ඕනේ. වායමති වෑයම් කරන්න ඕනේ. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පග්ගන්නාති පදහති චිත දෙඩිකොට එහි පිහිටවන්න ඕනේ. එතකොට මේ විදිහට ප්‍රධාන වීරිය කරනවා. ඔන්න පළවෙනි එක නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය කියලා තමයි අපිට සාමාන්‍යයෙන් කිති වචනේ මතක. නමුත් ඒකේ තියෙන චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න එකත් අයිති ඒකට. අනේ මා තුල නම් ඉරිෂ්‍යාව උපදින්න එපා. මා තුල නම් රාග ගින්න උපදින්න එපා. මා තුල නම් දේශේ උපදින්න එපා. ඉරිෂ්‍යාව උපදින්න එපා. මසුරුකම් උපදින්න එපා. නොදොස්සනකම් උපදින්න එපා. අකුසල් නෝපදවීම පිණිස චන්දං ජනේති කැමැත්තක් උපදින. වායමති කැමැත්ත තිබූ පමණින් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න බෑයන් කරන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕනේ. සිත දැඩි කරගන්න ඕන. මන්නම් මේ අකුසල් වලට යට වෙන්නේ නැහැ. මන්නම් මේ අකුසල් උපදින්න දෙන්නේ නැහැ කියලා. සිත දැඩිම කරගෙන ඒ කෙරෙහි සිත මනාව පිහිටවන්න ඕන. වීරියම හිත පවත්වන්න ඕන. ඔන්න ඉතින් ඔය ඔක්කොම ආйти වීරිය කිරීමට. එහෙනම් වීරිය කිරීමේ පළවෙනි පියවර තමයි කැමැත්ත ඇති කරගන්න එක. කැමැත්ත ඇති කරගන්න ඕන අකුසල් උපදින්න දෙපා කියලා. අපි තව විස්තර කරමු. ඉතින් දෙවෙනි කාරණාව තමයි උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය ආරම්භ කරනවා. චිත්තම් පග්ගන්නාති පදහති චිත දැඩිකොට වීරිය පවර්තනවා. එහෙනම් උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් කෙටි වචනෙන් කියනවා. නමුත් ඒක පරිපූර්ණ වෙන්නේ කැමැත්තක් ඇති වෙන්න ඕන. වීරිය කරන්න ඕන, වෑයම් කරන්න ඕන, වීරිය කරන්න ඕන. සිත දැඩි කොට ගන්න ඕන. ඒකෙහි ව්‍යායාමයක් තියෙන්න ඕන, සමන්ගේ උත්සාහයක්. එහෙනම් හිතට දැන් උපන්නාන අකුසලං. එහෙනම් හිතේ ඉපදිලා තියෙන රාගය, හිතේ ඉපදිලා තියෙන ද්වේෂය, හිතේ ඉපදිලා තියෙන මෝහය, ඊර්ෂ්‍යාව, බය, කෝරෝදේ, ගුණමකුකම, නුරුස්සනකම, මේවනේ අකුසල්. එකට එක කිරීම. ඊළඟට පාපී ආශාවල්, ලාමක ආශාවල්. මේවා දුරු කරන්ට නම් කවදාවත්ම බෑ. චන්දං ජනේති කියන එක නැත්තම්, කැමැත්තක් ඉපදිලා නැත්තම්, එයාට අකුසලී උප දුරු කරන්ට කැමැත් උපදින්න ඕනේ. දැන් අපිට කැමැත් උපදින්නේ ලෝක සත්වයාට කැමැත් උපදින්නේ අකුසල දුරු කරන්න නෙවෙයි, අකුසලීට යට වෙන්න. රාගයක් ආවට පස්සේ රාගයේත හිතට එන අරමුණ සොයාගෙන යන්නයි කැමැත්ත. තරහක් ආවට පස්සේ යාට බනින්ටයි කැමැත්ත. බයක් ආවට පස්සේ රැකවරණයක් හොයාගෙන දුහන්ටයි කැමැත්ත. ඉරිෂියාවක් ආවට පස්සේ අනිත් කෙනා වටවන්ටයි කැමැත්ත. මේ නිවන් දකින මාවතේ නොවේ. හිතට එන අකුසලී, ආපු අකුසලී දුරු කරන්න කැමැත්ත තියෙනවා. අනේ මට මේ රාගය දුරු කරගන්න ඕන. මේ ද්වේෂය දුරු කර ගන්න ඕනේ. මෝහය දුරු කර ගන්න ඕනේ. බයතති ගැනීම දුරු කර ගන්න ඕනේ. ඉරිෂ්‍යාව දුරු කර ගන්න ඕනේ. ඉතින් එන අකුසල උපදින්නේ නැද්ද? උපදිනවා. ඒව දුරු කරන්න චන්දං ජනේති කැමැත්ත ඕන. ඉතින් දැන් ඒවානෝ බලනකොට අකුසල් වලින් යට වෙලා සමහර අය ඉන්නවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ යාට. එයා ඉතින් හරියට මාංශ වෙනවා යාට. නමුත් එයා පරණ වලේම තමයි. නමුත් අකුසල් ගොඩි ඉන්න ලෝකයක් එක්ක එයා ශේෂ්ඨයි. මක් නිසාද? ඔහුට ඒක දුරු කරගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙලා නෑ. පංසල් රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට රකින්න ඕන මං ස්ථානගතෙන් වලකින්න ඕන. සොරකමින් වලකින්න ඕන, වැරදි කාමසේනෙන් වලකින්න ඕන, බොරු කීමෙන් වලකින්න ඕන, සුරාවෙන් වලකින්න ඕන කියලා කැමැත්ත තියෙනවා එයාට. එයා උත්සාහ කරනවා. වීරිය කරනවා. හිත දැඩි කරගෙන ඉන්න ඕන මේකේ. උපන්නා වූ පාපී අකුසල ධර්මය දුරු කරන්න. ඊළඟට තුන්වෙනි කාරණාව අනුප්පන්නානම්. දැන් මේ කාරණා දෙකක් කියුවා. නූපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය. ඒ වීරියේ අවස්ථා තියෙනවා. චන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්ණාති හතරක්. කැමැත්ත, උත්සාහ කිරීම, වීරිය කිරීම, ඊළඟට සිත දෙලිකොට ගැනීම. මේකේ තියෙන්නේ අර වීරිය ඇති වෙන අවස්ථා. වීරිය සබහා එයා මඟදීන් වස්සන් නැතුව එයා අදිෂ්ඨානයක් කරා කෙලවරටම ගෙනියනවා යකුසුල ඉදිරි කරන්නේ. ඒ උට නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීර්යය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්යය. එතකොට මේ වීර්යයේ ස්වභාවය තමයි අකුසලයේ ප්‍රහාණය කරන එක. නමුත් ඒක අවස්ථා හතරක වැඩ කරනවා. නෝපං අකුසල් නෝපදවින්ට, උපං අකුසල් ප්‍රහාණය කරන්ද, තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නෝපං කුසල් උපදවා ගන්නටත් චන්දං ජනීති කැමැත්ත ඇති කර ගන්න ඕන. වායමති වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕන. චිත්තං පග්ගණ්ණාති පදහති සිත දෙඩි කරගෙන පදං වීර්ය කරන්න ඕන. නෝපං කුසල් උපදවන්න. එහෙනම් සතර සතිපට්ඨානය ගැන අහනකොට යම් කෙනෙකුට ඇති වුණා නම් අනේ මේ සතිපට්ඨාන ධර්මිය මට පුරුදු කරගන්න ඇත්තම් කියලා. ඒ සිටිවිල්ලම ඔබට නිවන් මාර්ගයට ඔබව ඇදලා ගන්න බලවේගයක් බවට පත් වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොසිතා සතර සතිපට්ඨානය වඩලා නැහැ. සතර සතිපට්ඨානය කියන්නේම සිහිය පිහිටවීම. කැමැත්ත ඇති වෙන්න ඕනේ. එහෙනම් නෝපං කුසල්නේ, නෝපං කුසල් හතර සතිපට්ඨානෙ. මේ වීරිය කරන එක. සීලේ වහන් තමන්ගේ සීලේ දියුණු කරගන්න එක. සමාධි උපද්දව ගන්න එක. ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න එක. මේවා නෝපං කුසල් නේද? ඊළඟට තියෙනවා උපන්නානං කුසලානං ධම්මානං තිතිය. උපන්නා වූ කුසල් දහම් පවත්වා ගන්නට තිතිය. අසම්මෝසාය මුලා නොවීම පිණිස, බීයෝ භාවය වඩා වර්ධනය කරගන්නට, වේපුල්ලාය විපුල බවට පත් කරගන්නට, භාවනාය පාරිපූර්ණ්‍යා භාවනාවෙන් දිනු කරගන්නට, චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න ඕනේ, වායමති වෑයම් කරන්න ඕන, විරියං ආරභති වීරිය කරන්න ඕන, චිත්තං පග්ගණ්ණාති පදහති සිත දෙලි කරගන්න ඕන. ඉමානි කෝ භික්ඛවේ චත්තාරි සම්මප්පදානානි. මේ තමයි සතර සම්මප්පදාන වීරිය. දැන් මොන ආය කරුණු හතර මතක් කරමු. ආපහු විස්තර කරනවා. අමතකුණා කියලා බය වෙන්න එපා, විස්තර කරනවා. නෝපං අකුසල් නෝපදවීම පිණිස, උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, නෝපං කුසල් උපදවා ගැනීම පිණිස, උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස, කැමැත්ත ඇති කර ගැනීම, වෑයම් කිරීම, වීරිය කිරීම, සිත දැඩි කොටගෙන වීරිය කිරීම තමයි සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා කියන්නේ. අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් උපදවනවා. ඒකේ විශේෂ කාරණාවක් තියෙනවා හතරවෙනි කාරණාවේ. ඒ තමයි uppannānaṁ kusalānaṁ dhammaṁ. uppan kusala dahan titiya pavatva gannat ona. ඒකේ හේතුව තමයි කුසලයක් ඉපදුනොත් පවත්වා ගන්න බෑ. දැන් අපි කියමු සෑයක් වැඳලා සද්ධා උපදිනවා. බණක් අහලා සද්ධාක් උපදිනවා. භාවනාව කළා හිත එකඟ බවක් උපදිනවා. පවත්වන්න බෑ. එහෙනම් ඒක පවත්වන්නත් වීරිය කරන්න ඕන. අසම්මෝසාය මුලා නොවීම පිණිස. එහෙනම් කුසල් වලින් මුලා වෙනවා. කුසල් වලින් එයා හරියට ඒක මාවතේ ගානට ගෙන්නන්න කෝච්චියක් උනන් රේල් පීරේ ගෙන්නන්න යන්න දෙපැයි. ඒක පිටපැන්නවත් ඒවා. මේ වගේ උපන් කුසලය මුලා නොවීම පිණිස උපන් කුසලේ මුලා වෙන හැටි කියන්න. ඒ තමයි ඔන්න කෙනෙකුගේ ඔන්න භාවනාව කාලයක් දිනු වෙලා යාගී තේ කෙලෙස් සංසිඳී කියලා සමාහිත යා රහත් වුණා කියලා හිතන්න පුළුවන්. සමහරවිට භාවනාවෙන් එයාට දෙවි කෙනෙක් හරි පෙන්නලා ඔයා මාර්ගඵල ලබලා කියලා කියන්න පුළුවන්. දැන් බලන්න උපන් කුසලයෙන්ම මුලාවකට ගියා. සමහරවිට කය තෙත්වි යන ප්‍රීතියක් ඇති වුණාට පස්සේ තමයි සෝවාන් වුණා කියලා හිතන්න පුළුවන්. ඒ උපන් කුසලයෙන්ම මුලාවටපත් වුණා. එහෙනම් එවැනි දෙයක් ලෝකෙත් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් කුසලේ මුලාවට යන්න දෙන්න එපා. ඒකට වීර්ය කරන්න කියලා. ඊළඟ බියෝ භාවය. තවත් දියුණු කර ගැනීම පිණිස. එහෙනම් ලෝකෙ කුසල් උපදිනවා ඉදිරියට දියුණු වෙන්නේ නැහැ. එහෙනම් දියුණු කරගන්න උත්සාහ කරන්න. ඊළඟට වේපුල්ලාය විපුල භවත මහත් පැතිරී ගිය දෙයක් බවට පත් කරගන්න. එහෙනම් සමහර කුසල් කෙනෙකුට උපදිනවා විපුල බවට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන් එක. එයා විපුල බවට පත් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට භාවනාය පරිපූර්ණිය භාවනාවසින් ඉදිරියට දියුණු කරගන්නත් එයා දක්ෂ වෙන්න ඕන. චන්දං ජනීති වායමති විරියං ආරපති චිත්තං පග්ගණාති පදහති. ওই හතරවෙනි කාරණාව විස්තර කළේ. දැන් ආයසරයක් විස්තර කරනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ නෝපං අකුසල් නෝපදවීම පිණිස. කියන්නේ දැන් එනකොට හටගෙන නැහැ අපව අකුසල්. ඒ පාපී අකුසල් හටගන්න නැති වෙන්න කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, දැඩිශේ වීරිය කරනවා. ඊළඟට උපන් අකුසල් දුරුකරන්න මහත්සේ කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය ඇති කරගන්නවා, දැඩිව වීරිය ඇති කරගන්නවා. සිසිත දැඩි කරගෙනම වීරියේ දෙනවා. ඊළඟට නෝපං කුසල් උපදවන්ත උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය. එතකොට පින්වත්නි මේකට නම් මේ හතරම කරවන භාවනාවක් තියෙනවා. මේ හතරම කරවනවා. ඒ තමයි හතර සතිපට්ඨානයි. කායानुපස්සනා භාවනාවලින් මේ නෝපං අකුසල් උපදවන්න දෙන්නේ නැහැ. උපං කුසල් ප්‍රහාණය කරවලා දානවා. නෝපං කුසල් උපද්දවනවා. ඉපදිච්ච කුසල් දිනුන කරගෙන යනවා. ඔක්කොම සතර සතිපට්ඨානයෙන් කරනවා. ඒකයි සතර සතිපට්ඨානේ මුල තමයි. මේ හතරම කරවනවා. එතකොට එහෙනම් අපිට වීරිය කරන්න තියෙන අවස්ථා. එතකොට බලන්න දැන් එහෙනම් මේ වීරිය කිරීම කියන එක මේ ඉඳගෙන භාවනා කරද්දී දැන් ඔන කෙනෙක් කියනවා මං භාවනා කරද්දී එහෙම නැත්නම් ඉඳගෙන ඉඳින් විතරක් මේක එහෙම නෙවෙයි සිව් ඉරියව්වෙම කරන්න ඕන. ඒ අකුසල් කොයි විදිහට ඉද දන්නේ. සිව් ඉරියව්වෙම මේක පුරුදු කරන්න ඕන. එහෙනම් හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම මේ බුද්ධ ශාසනයට පැමිණිච්ච සද්ධාව ඇති කරගත් ආර්ය ශ්‍රාවකේ හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කළොත් එයා මාර්ගාංග වඩන කෙනෙක්. හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම. බුදුරජාන් වහන්සේ වදාළා භික්ෂුවක් හිතට එන අකුසල් මේ අසුරු සෙනඟ දුරු කරනවා නම් ඒ භික්ෂුව ණය නැතුව දානි වළඳන කෙනෙක් කියලා. කිෂ්ණ කියව. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එතකොට වීරිය කරනවා කියනකොට අපිට අද කාලේ කපාර මතක් වෙන්නේ හැම වැඩක්ම අතහැරලා හැම වැඩක්ම අතහැරලා දවසෙම සක්මන් කරනවා නම් ඔන්න අපිට එයා දැස්නවා හිතන හොසි වීරිය. නිදා ගන්න නැතු වෙනවා නම් අපේ හරි වීරිය. ඊට පස්සේ එක දිගට බණ පොත් බලනවා නම් අපි හිතනවා හරි වීරිය. ඊට පස්සේ යා හරි වීරියවන්තයි. ඒ වුණාට අපි එහෙම වචන පාවිච්චි කළාට අපි කවුද දන්නේ මේ චක්මන් කරන්නේ මොනවා හිත හිතාද කියලා. අපි කොහොමද දන්නේ ආ බලන්නේ මොන පොත්ද කියලා. මිත්‍යා දෘෂ්ටි වැඩෙන එකක් බලනවා නම් එයාගේ පොත් බැලිල වී සම්මා සතර සම්‍යක් ප්‍රධාන වීරියටයි කිද. එයා පොත් බැලන එක තුලින් හෝ භාවනා කරන එක තුලින් හෝ ධර්මයේ කතා කරන එක තුලින් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් හෝ පිරිත් කීම තුලින් හෝ වන්දනමාන කිරීම තුලින් හෝ නූපං අකුසල් උපදින්නේ නැත්තම් උපං අකුසල් ප්‍රහාණය වෙනවා නම් නූපං කුසල් උපදිනවා නම් ඉපදිලා තියෙන කුසල් දියුණු වෙනවා නම් අන්න එයාගේ ක්‍රියාව වීරියට අයිති. වීරියටයි තියෙන්නේ. ඒ නිසා තමයි අකුසල් ප්‍රහාණය කිරීම කුසල් මේ වැඩිම තමයි වීරියටයි තියෙන්නේ. මේ වීරිය කියන එක අද කාලේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේම ඇඟේ හයියට. අපි මේ වීරිය කියන එක ඇඟේ හයිය කියන ගණිත ගත්තොත් කොහොමද ලෙඩ ඇඳේ ඉන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ? මරණාසන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? උසම ගන්න පණක් නැහැ. ගිලම් භික්ෂුව කොහොමද එහෙනම් මාර්ගඵල ලබන්නේ? ඒකට හේතුව තමයි ඒක ඇඟේ එකක් නෙවෙයි. මේ වීර්යය තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සහ කුසල් ඉපදවීම. ශාරීරික ශක්තිය කෙනෙකුට යම් කුසල ධර්මයක් හෝ යම් ප්‍රතිපදාවක් දිගට කරගෙන යන්ත යම්සි උපකාරයක් ශාරීරික ශක්තියෙන් සලසනවා. නමුත් වීර්යය කියන එකේ සැබෑ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසානේ අවුරුදු 7 චූටි දරුසිංගිත්තා අවුරුදු 80 මහා තෙරුන් වහන්සේ නමක් කෙලෙස් ප්‍රහාණය කරන්න කරන වීරිය අවුරුදු 7 දර්ශංගිත්පත් කරනවා. අකුසල් ප්‍රහාණය කිරීම කුසල් එකදී බඩු මුට්ටු කරගැසීම නෙවෙයි. ඉතින් ඒ නිසා හිතේ අකුසල් ප්‍රහාණය කරන්නයි හයිය තියෙන්න ඕන. ඒකට ඇඟ කැහැතුද ඇඟ මහද්ද ලක්ෂණයිද කැතයිද ඒව නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ හිතේ අකුසල් තමන් ප්‍රහාණය කරනවද කුසල් උපදවනවද කියන. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්වත් කුසල් උපදව ගන්නවත් කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒතර කැමැත්ත ඇති වෙන්නේ පින්වතුනි අකුසල් වල තියෙන ආදීනව දැනගන්න ඕන අකුසල් දැනගන්න ඕන. කුසලයේ දැනගන්න ඕන කුසල් වල ආනිසංස දැනගන්න ඕන. දැන් පින්පව් උනත් එහෙමනේ. පව්වල ආදීනම සහ විපාක දැනගන්න ඕනේ. ඒකනේ නිරේ බියකරු බව මේ විමානවත් වෙ තියෙන්නේ. නිරේ ගැන තියෙන දේශනාවල තියෙන්නේ. ඒක මේ ප්‍රේතවත්වවල විමානවත්වවල ඒකනේ දෙව්ලෝ සැප ගැන තියෙන්නේ. කිනේ කුසලයේ තියෙන ආනිසංස. ඊටපරනේ පව් දුරු කරන්න කුසල උපදවා ගන්න කැමැත් උපදීන්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණේ කොච්චර උපකාරයිද? ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කරන්ද කල්යාණ මිත්‍රයක් ශ්‍රී සද්ධර්මයක් තමයි බාහිර උපකාරය. තමා තුළ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන මේ වීර්ය උපදින්න. වීර්ය උපදින්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඊටර යෝනිසෝ මනසිකාරය උපද්දාගෙන වීර්ය කිරීම තමයි ධම්මානුදම් ප්‍රතිපදාව. මේ පදාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සම්මප්‍රදාන වීරියෙන් පරතරටපත්න මේ වීරියෙන් පරිපූර්ණත්වයටපත් වෙච්ච කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නෝපං සියලු අකුසල් දුරු කළා. උපං සියලු පාපී අකුසල් ප්‍රහාණය කළා. නෝපං සියලු කුසල් විපදුවා. උපං සියලු කුසල් මස්තක ප්‍රාප්ත කළා. රහතන් වහන්සේලා. එතකොට දැන් මේ ඒ සූත්‍රයේ තනුව මෙහෙම කිව්වේ. එතකොට අපි දැන් කිව්වා අපි දැන් ප්‍රායෝගික තැන දාපව එන්න එපා. දැන් අපිට කරන්න ඕන දේවල් ටික. එතකොට අපිට කරන්න වැඩ හතරක් තියෙනවා. එකක් ඉපදිච්ච නැති පව් ඉපදෙන්න ඕනම නැහැ. ඉපදිලා තියෙන පව් කන්දරාව හිතට එන පාපී අකුසල් දුරු කරන්නත් ඕනේ. ඊට පස්සේ නූපං කුසල් උපදව ගන්න. එතකොට මේ නූපං කුසල් මොනවද කියලා දැනගන්න ඕන. ඉපදිලා තියෙන කුසල් දිනු කරගන්නත් ඕන. එහෙනම් පාපී අකුසල් මොනවද? කුසල් මොනවද කියලා අපි තේරුම් ගන්න ඕන. කෙටියෙන්ම ගත්තොත් සියලුම අකුසල් කියන එක එක වචනයකින් කියන්න පුළුවන්. සියලුම අකුසල් කියලා කියන්නේ පංච නීවරණ වලට. අකුසල රාශි, අකුසල් ගොඩ. එහෙනම් උප නෝපං කුසල් සහ ඉපදුන කුසල් කියලා කියනවා. ඒතර සියලු කුසල් කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ කුසල රාශි, කුසල් ගොඩ කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. දැන් බලන්න, දැන් මෙයා සතර සතිපට්ඨාන ඉගෙන ගත්ත කෙනෙක් නේ. එතකොට සතිපට්ඨානේ වදනකොට ප්‍රහණය වෙන්නේ අකුසල. ඒක පාපි අකුසල් මොනවාද? ඕලානික දේවල් තමයි රාග, දේශ, මෝහ. රාගය, දේශය, මෝහය. මෝලාවීම රැවටීම. මේ අකුසල. ඊළඟ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, එකටික කිරීම, බද්ධ වෛරය, ගුණමකුකම, මදය, ප්‍රමාදය, මසුරුකම, සතකපට මායා බව, ආදානග්‍රාහී දෘෂ්ටිය, අත්හරින් නැති තමාගේ දැඩි අදහස්, තම්බය, එයාගේ හිතේ තියෙන දැඩිකම, කට්ට කෛරාටිකකම, මසුරුකම, ලෝභකම, අනිතයේ ගුණ මකන බව, මේවානේ අකුසල්. දැන් ඔවා කොහෙද තියෙන්නේ? කඩේද? පිටරටකද? කොහෙද ඔවා තියෙන්නේ? තම තමන්ගේ හිත තුළ. කෙලෙස් සිද්දාස් පන්සලකටත් වඩා. මේක ඇතුළේ තියෙනවා. කෙලෙස් ගොඩාක් තියෙනවා. දසමාර සේනාව. කාමාතේ පඨමා සේනාව කාමය. ဒုတိယ ආරති උච්චති දහමට හිත කැමැති නැහැ. කුප්පිපාස බඩගින්න විපාසය. තණ්හාව. නිදිමත. ඊළඟට භය තැති ගැනීම. විචිකිච්ඡාව. ඊළඟට ලාභ සත්කාර. මිත්‍යාවෙන් ලබන යසස. මේ ඔක්කොම අකුසල්නේ. ඊ අකුසල් ලාස්ස ඊළඟට තමයි අනුසය. කුසීතකම. මේ ඔක්කොම අකුසල්නේ. ඊට පස්සේ තවත් කෙනෙක් දිනු වෙනවට කැමති නැහැ. අනිත් අයට හිංසා කරන්න හිතෙනවා. නුරුස්සනකම් එනවා. එපා වෙනකම් එනවා. දමල ගහලා යන්න හිතෙනවා. මේ ඔක්කොම අකුසල්. ඒක අකුසල් දුරු කරන්න කැමති කෙනා. අකුසල් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කැමැත්තක් ඇති කරගන්නවා. මේ අකුසල් මහතුල උපදින්න එපා. ඉරිසියාවක් නම් මාතුල උපදින්න එපා. දුෂ්ශීලකම මාතුල ඇතිවෙන්න එපා. ඒ පිණිස වීරිය කරනවා. ඊළඟට දැනට ඇතිවලා තියෙන තමන්ගේ දුර්වලතා. හිතට කෙලෙස් ඇවිල්ලා. ඒව ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඊළඟට නූපං කුසල් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශ්‍රද්ධා ලැජ්ජ බය ආදී දේවල් අඩුයි. ඒව උපදව ගන්න ඕන. වීරිය අඩුයි උපදව ගන්න ඕන. ඉතින් යා බුද්ධානුස්සති වඩනවා ශ්‍රද්ධා උපදව ගන්නවා. ධම්මානුස්සති සංඝානුස්සති වඩනවා. ඊළඟට ලෝභකම දුරු කර ගන්නවා. දාන් දෙනවා. ඊළඟට මෙයා සීල් රකිනවා. නූපං කුසල් උපදවනවා. පංසිල් දැන් කොච්චර ඉන්නවද? ජීවිතයේ එක දිගට පංසිල් රකින්න බෑ. මෙයා කල්පනා කරනවා මම එක දිගට පංසිල් රකින්නේ කවද්ද? කැමැත්තට කරගන්න. ඔන්න නූපං කුසලය. මෙයා උපද්දව ගන්න. ඉතින් මෙයා පංසිල් රකින්න නමුත් පොයිද සිල් ගන්නෑ. මං හැම පොයකට මාට සිල් ගන්න කවද්ද? අන නූපං කුසලය ඉපැද්දුවා. දැන් මෙයා පොයට අටසිල් ගන්නවා. හතර පොයට අටසිල් ගන්න කවද්ද? හතර පොයට අටසිල් ගන්නවා. මම මේ සතර සතිපට්ඨානා භාවනා සිල්ගත් උපෝසත දවසට නැත්නම් දවසට විනාඩි 5ක් 10ක් හරි මේ භාවනාව පුරුදු කරන්නේ කවද්ද? අන නූපං කුසල් වඩනවා. මම මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. පංච උපාදාන ස්කන්ධේ ආයතන ගැන මම ඉගෙන ගන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ඉගෙන ගන්න ඕන. දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්න ඕන. අපාය ගැන ඉගෙන ගන්න ඕන. සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕන. සත්පුරුෂය ගැන ඉගෙන ගන්න ඕන. මෙයාට හිතෙනවා. මෙයා ඒවා ටික ටික පුරුදු කර. නූපං කුසල් උපද්ද. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම කරන කෙනෙක් දැන්. මෙයාට කුසල් ඉපදිලා. ඒ ඉපදුන කුසල් වලින් ඔන දහන් දැන් වෙනකොට මට තමයි තේරෙන්නේ මම තමයි කෙරුමා කියලා කෙලෙහි ගුණ නසා ගන්න හොඳ නැහැ. තමන්ට ධර්ම විනය උගන්වන ගුරුවරු ගැන කෙලෙහි ගුණේ තියෙන්න ඕන. මේ ධර්මයේ තියෙන්නේ සංසාරයෙන් එතෙර වීම පිණිසයි. ඒ මතකේ තියෙන්න ඕන. ප්‍රසිද්ධ වීම පිණිසවත් තම තමන්ගේ දේවල් හොවා දැක්වීම පිණිසවත් නෙවෙයි මතකේ තියෙන්න ඕන. ඒකට තමයි කුසල් දහම් මුලා වෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්. නැත්තම් සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ දවන දහම් ඉගෙන ගන්න. පස්සේ නිකන් මොකක් හරි YouTube channel එකක් හරි Facebook එකක් හරි හදාගෙන ඉවරයි එතන යාගේ බණ ඇහිලා. මොකකින් හරි ඉවරයි. එහෙම නැත්නම් එයා වෙනම මොකක් හරි එකක් පටන් ගන්නවා. එහෙම නැත්නම් එයා තනියෙන් මොන හරි දර්ශනයක් දාන. මේ තමයි උපං කුසල් මුලා වෙවි යන හැටි. දැන් බලන්න පැවිදි වෙන්න උනත් පැවිදි වෙන්න ඕන කියලා කුසලයක් නිපදුණි. ගුරු රෙච්චත්ත පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් කාලයක් යන දෙක නැති වෙනවා. එයාට මොකක් හරි වෙන දෙයක් තනියෙන් මොකක් හරි එකක්. බලන්න මේ කුසල් මුලා වෙවි යන හැටි. ඉතින් හැම දෙයකම තියෙනවා මේවා. ඒ කියන්නේ මහානකමවත් රැක ගන්න බෑ මේ සතර සම්‍යප්පදාන වීර්ය හරියට නැතුව හොඳ මහානකමක්වත් රැක ගන්න බෑ. පංචක මහානකම පසුකට ඒවා පංචිල්වත් රැකෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ සතර සම්‍යප්පදාන වීර්ය කිරීමේදී අකුසල් මොනවද කුසල් මොනවද කියලා හොඳට කල්පනා කරන්න ඕන. එතකොට ඉගෙන ගන්න ඕන අකුසල්. ඊළඟට තමයි දැන් මේ කාරණාවේදී හොඳට විස්තර කරපු සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ තමයි සංවරප්පදාන සූත්‍රය කියලා මේ සංවර වීම ගැන තියෙන්නේ. චත්තාරිමානි භික්ඛවේ පදානානි වීර්ය හතර ආකාරයකින් කරන්න පුළුවන්. කතමානි චත්තාරි මේ හතර මොනවද? සංවරප්පදාන සංවර වෙලා වීර්ය උපද්දන්න පුළුවන්. පහනප්පදාන ප්‍රහාණ ප්‍රදාන ප්‍රහාණය කළ වීර්ය උපද්දන්න පුළුවන්. භාවනාව ප්‍රදාන භාවනාව තුළින් වීර්ය උපද්දන්න පුළුවන්. අනුරක්ෂණ ප්‍රදාන කියන්නේ ආරක්ෂා කිරීම තුළින් වීර්ය උපද්දන්න පුළුවන්. තවත් විස්තරව කිව්වොත් එහෙම වීර්ය කරනවා සංවර වීම පිණිස. වීර්ය කරනවා යමක් ප්‍රහාණය කිරීම පිණිස. වීර්ය කරනවා යමක් භාවනා වශයෙන් වැඩි වීම පිණිස. වීර්ය කරනවා උපං කුසල් දහම රැක ගැනීම පිණිස. අර කිව්ව හතරම වෙනත් ආකාරයකින් මේ කියන්නේ. නෝපං අකුසල් නෝපදවීම පිණිස තියෙන හොඳම ක්‍රමය තමයි කතමංච භික්ඛවේ සංවර ප්‍රධාන සංවර ප්‍රධානයි. මොකද ඉද භික්ඛවේ භික්ඛු චක්කුණා රූපං දිස්සන නිමිත්තක් ගායි හෝති. ඇහින් රූපයක් බල්ලා නිමිත්තක් ගන්නෑ. නානු ව්‍යංජනක් ග්‍රාහි අනු නිමිත්තක්වත් ගන්නෑ. යත්තාදිකරණ මේතං චක්කුන්ද්‍රියං අසංවතං විහෙරන්තං යං ආකාරයකින් ඇහැ අසංවරව වාසය කිරීම තුලින් අභිජ්ජා දෝමනස්සා ඇලීම් දොම්නස් ආදී පාපී අකුසල දහං වලින් හිත පෙළෙනවනම් අකුසල ධම්ම අන්වාස්ස වේයු තස්ස සංවරයි පටිපංචති එහි සංවරයට වැමිනෙනවා. නෝපං අකුසල් දහං නෝපදවීමට හොඳම ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය සංවරය. මේ දේ බැලුවට පස්සේ මං ඇවිස්සෙයි මගේ හිත කලකලොප්පං වෙයි කියලා යමක් හිතෙනවා නම් යමක් බලද්දී ඒක බලන්නේ නැතුව ඉඳවන හොඳම ක්‍රමය. අද කාලේ තමන් රැකෙන්න හොඳම ක්‍රමේ තමයි තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයට ආහාර දාන්න නැතුව ඉන්න ඕන. තමන්ගේ ඉන්ද්‍රිය සංවරය තමන්ගේ රාග ගින්න වැඩි නම් රාගෙට කරුණු යෙදෙන දේවල් බලන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන දේවල් අහන්න නැතුව ඉන්න ඕන. රාගිත කරුණෝ යෙදෙන ස්පර්ශ නොලබා ඉන්නව. රාගිත කරුණෝ යෙදෙන සිතිවිලි නොසිතා ඉන්නව. ඒ සිතිවිලි වලින් සිත රැක ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. රාග ගින්නෙන් දැවෙන කා රාගික දේවල්ම බලනවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. නැත්ටි ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාවක් නැහැ කොහින්ද? අද කාලේ මිනිස්සෙකුට කුසල් වඩන්න කැමති කෙනෙකුට රැකෙන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ අකුසලයේට තමන්ගේ දුර්වලතාවය තේරුම් ගන්නවා. ඇහැ යනවා, ලෝලයි. කෙලෙස් උපදිනවා. ඒ කෙලෙස් උපදින දේවල් බලන්නේ නැතුව ඉන්න ඕන. එතකොට මේ පාපේ උපදින්නේ නැහැ. කෙලෙස් උපදින දේවල් අහන්නේ නැතුව ඉන්න ඕන. දැන් තේරෙනවා මේ කැහුවොත් ඒ කෝල් එකක් ආවත් එනවා. මේ කෝල් එකෙන් ඔළුව අවුල් වෙන එකක් නම් ගන්න නැතුව ඉන්න ඕන. ඒක යාගේ ඉන්ද්‍රිය සංවරය. කහරය කතා කරගෙන එනකොට නිකන් ඕපාදූප වයි කියනවනම් අනේ පොඩ්ඩක් ඉන්න මේ මට පොඩි වැඩක් තියෙනවා. අයින් වෙන්න ඕන. ඒ වහන්න හොඳ නැහැ. ඊය දැන් අපිට තේරෙනවා නේ එක දිගට බලාගෙන යනකොට ඔන්න දැන් අද මිනිස්සු කී දෙනෙක් මැරුණාද හෙට කී දෙනෙක් මැරුණාද එහාම දන්නේ නැතුව මරණ ගණන් කරන තැනට ඇවිල්ලා යා. යාගේ හිත මිනිස්යාගේ චුත වීම කැමැති වෙලා අවසන්. ඊට වැඩි හොඳයි සුව වෙන ගාන දැකලා හතුට වෙන අය. එතකොට ඒ වගේ දේවල් වල හිත රකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ මේ වගේනින් කට්ටිය කතා වෙවි ඕපදූප තමන්ටත් අයිති නෑ ඒවා. වැඩකුත් නෑ ගෙවල් වල. ඒ වගේ කතා බහ යනවා නම් ඒ වගේ තැන් වලින් අයින් වෙන්න ඕන. කන සංවර කරන්න ඕන. නැත්නම් ඇවිස්සෙනවා. ඊට පස්සේ නාසය සංවර කරන්න ඕන. දිව සංවර කරන්න ඕන. කය සංවර කරන්න ඕන. මනස සංවර කරන්න ඕන. දැන් මේ සතර සම්‍යප්පදාන වීර්ය ගැන මේ විදිහට දේශනා අද අපි මේ විදිහට දේශනා කළාට සයි ඉන්ද්‍රිය සංවරය ගැන වෙනම ආපහු දවසක් කියලා දෙන්නම්. එච්චරම උපකාරයි. මේ නිවන් මාර්ගයේ වදන්ත ඉන්ද්‍රිය සංවරය. මේක ඒ ඉන්ද්‍රිය සංවරය තමයි දමනය. ඉන්ද්‍රිය සංවරය තමයි සංයමය. ඉන්ද්‍රිය සංවරය තමයි වැදගත්කම. ඉන්ද්‍රිය සංවරය තමයි මෝරපුකම. මේ ලෝකේ මනුෂ්‍යයා තුළින් වේගෙන් වාස්ප වෙලා යන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇවිස්සෙන දේවල් බලන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, කෙලෙසෙන්. ඉතින් ඒ නිසා නූපං අකුසල් නූපදවන්ත ඉන්ද්‍රිය සංවරේ විස්මිත බේතා. උපං අකුසල් ප්‍රහාණය කරන්ත විස්මිත බේතත් තමයි පහන සංඥාව. පහන සංඥාව කියන්නේ ඉද බික්කවේ බික්ක උපන්නං කාම විතක්කං නාදි වාසේති. උපං කාම විතර්කේ ඉවසන්නේ. පජහති දුරු කරනවා. විනෝදේති දුරින්ම දුරු කරනවා. ව්‍යන්ති ව්‍යන්ති කරෝචි කරෝති වනසලාම දානවා. තමන්ට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ගැන කැමැත්තක් ඇති කරගන්න එපා. ඒක තමයි නාදි වාසය කියන ඉවසන්නේ. කී මේ හිතවල හිතනවා කියලා හිතින් පිළිකුල් කරන්න ඕනේ. සුඛාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක ප්‍රහාණය කරනවා. ඒව ඉවසන්නේ. හිතට කෙලෙසයක් ආවට පස්සේ කෙලෙසට අකමැති වෙන්න ඕනේ. ඒක හරි උපකාරයි. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. ඊට පස්සේ දැන් නෝපං කුසල් උපදවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට භාවනා ප්‍රදානයි. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං. සති සම්බොජ්ජංගේ වඩන එක හරි උපකාරයි කුසල් උපදින්න. සති සම්බොජ්ජංගේ කියන්නේ සතර සතිපට්ඨාන. ධම්මවිජේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. මේ විදිහට වීරිය කිරීම, ප්‍රීතිය ඇති කර ගැනීම, සෑහළු බව, සමාධිය, උපේක්ෂාව. කියන කිතියෙන් ගත්තොත් සතර සතිපට්ඨානේ වඩන එක තමයි නූපං කුසල් උපද්දවන්නේ. අනුරක්කන ප්‍රදාන කියලා කියන්නේ ඒ උපදුන කුසල් නිමිති තියෙනවනේ. ඒක රැක ගන්න ඕන. දැන් මේකේ තියෙනවා සමාධි නිමිති තියෙනවා. ආට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා කියලා ඒ සංඥා ඒ භාවනාවෙන් ඇති නිමිති. දැන් අපි ගත්තොත් උපං සද්ධාව රැක ගන්න ඕන. උපං මේ වීර්ය, උපං කුසල් රැක ගන්න ඕන. මරණ සතිය, සසර ගමන, අමා මහ නිවන, මේව ගැන නිතර නිතර කල්පනා කරනට කුසලී රැකෙනවා. ඉතින් මේ විදිහට තමයි පින්වතුනි සතර සම්‍යප්පදාන වීර්ය ගැන අද අපි ඉගෙන ගන්න. ඒකට අපි ඉගෙන ගත්තා නෝපං කුසල් නෝපද වීම පිණිස කරන වීර්ය. උපං කුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීර්ය. ඊළඟට නෝපං කුසල් උපදවා ගන්නට කරන වීර්ය. උපං කුසල් වඩාවර්ධනය කර ගන්නට කරන වීර්ය. ඔන්න අපි අද කිතින් ඉගෙන ගත්තා. අපි ඉදිරියටත් මේ කරුණු කොහොමද පුරුදු කරන්නේ කියලා ඉදිරියට ඉගෙන ගනිමු. අපි කාතුලත් අකුසල් ප්‍රහාණය කරන, කුසල් උපදවන මේ උතුම් සතර සම්‍යප්පදාන වීර්යම ඇති වේවා කියලා අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද දවසේ